ලද ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳ විස්තරයක් කිරීම වශයෙන් අප ආරම්භ කරන ලද කතා පිළේ තවත් අවස්ථාවක් අපට ලැබිලා තිබෙනවා. පසුගිය දිනෙහි අප විස්තර කළ හදේ වස්තු රූපේ පිළිබඳව මඩවටක මන්නේ හදේවත් ජීවිත ඉන්ද්‍රිය හදේ කියන මේවා පිළිබඳවයි අප අන්තිමට කතා කළේ. ඊළඟට කිය යුතු රූපයක් තියෙන්නේ ආහාර රූපයක. ඊගෙන විස්තරයක් දෙන්නේ නැහැ මම. ආහාර රූපය. ආහාර කියන වචනය අපේ ධර්මිනී එන්නේ හේතුව කියන තේරුම දැක්වීම වශයෙන්. ආහාර. ඒ ආහාර කියන වචනයට තිබෙන නිර්වචනය තමයි ආහාරං තීති ආහාරාච. ආහාරං තී කියන්නේ ඉගෙන දෙනුයි ආහාර නම්. කුමක්ද ගෙන ඉන්නේ? එයි ඵලය. ගෙන දෙනුයි ආහාර. එතකොට ඵලය ගෙන ඉන්නේ යමක් නම් ඒකයි අප කියන්නේ හේතුව කියලා. ඒ ආහාර නාමයෙන් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන ප්‍රධාන වශයෙන්ම දක්වා තිබෙන ධර්ම හතරයි. කබලීකාර ආහාරෝ පස්සෝ දුතියෝ මනෝ සංචේතන තතිය විඥාන චතුත්ථං කිය දැක්වෙනවා. එය කබලීකාර ආහාරය පස්ස ආහාරය මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරය කියලා එම ආහාර හතරක්. අභිධර්මයේ රූපකාණ්ඩය පිළිබඳ විස්තරයේදී දැන් අප කරගෙන යන රූපස්කන්ධය පිළිබඳ විස්තරයේදී ආහාර කියන නම ලැබෙන්නේ රූපයකට. ඒ තමයි කබලීකාර ආහාරය. කබල කබල කොට, කබලි කබලි කොට කන බොන ආහාර කියන තීරුමනි ආහාර කබලීකාර ආහාරය කියලා නම් කර තිබෙනවා. එයින් අදහස් කරන්නේ මේ කන බොන ආහාරය. ඒ ආහාර රූපය කියන්නේ ඒකට නෙවෙයි. කබලීකාර ආහාරය කියන විට ඔය කන බොන දේවල් කියා දැක්වෙන බත් මාළු, එළවළු ආදි වශයෙන් තිබෙන ඒවා නෙවෙයි ආහාර රූපේ කියන්නේ. ඒවා පිටත් කර තිබෙන විට ඒට අපි විවහාර කරනවා අප කන බොන ආහාරය කියලා. නමුත් ආහාර රූපේ වන්නේ ඒක නෙවෙයි. ඒවා නෙවෙයි. එය හරිය පිටත් කර තිබෙන අපේ ශරීරයෙන් පිටත තිබෙන ඒ සත්‍ය සංඛ්‍යාවට නොගැනෙන යම් තාක් දේ තිබෙනවා නම් ඒවාට කියන්නේ රූප කියලා. ඒ රූප ඉතිජ රූපී උතුජ රූප තීජෝ භාත්වේ යන විරුත්වේ හට ගන්නා රූප උතුජ රූප. අන්න ආහාර වශයෙන් ගනු ලබන කන බොන දේවල් ඒවාද උතුජ රූප කොටස. ඒවා උතුජ රූපය. එනිසා ඒවාට නෙවෙයි කබලින්කාර ආහාරය. ආහාරය කියන එකෙන් අදහස් කරන්නේ ආහාර රූපය කියන එකෙන් අදහස් කරන්නේ ඒ ශරීරයෙන් හට ගන්නා රූපය. ශරීරයටම අන්තර්ගත එක්තරා රූපය. එය ලැබෙන්නේ නම් ඒ කනබන ආහාර හේතු කොටගෙන. ඒ කනබන දේවල් ගත් කල්හි අපි ශරීරයේ තුනට ගත් කල්හි මුඛ මාර්ගයෙන් හෝ වෙනත් යම් කිසි විදිහකින් එය ශරීරගත ඕජාවක් සමග ඒ බාහිර ආහාර වශයෙන් සැලකෙන ලබන දේවල් ශරීරයට ඇතුළු කළ කල්හි ආමාශගතව ඒවා දිරන බවට පාචකාග්නියෙන් දිරවෙනවා. එයින් පසු එයින් ඇතිවන්නා වූ ඕජාව අනේ ඕජාව සූක්ෂ්ම දෙයක්. ඒ සූක්ෂ්ම ඕජාව ශරීරෙහි පැතිරෙන. එහෙම පැතිරීම නිසා ඇතිවන රූප කොටසක් තිබෙන ඒවාට කියනවා ආහාර රූප, ආහාරජ රූප කියලා. ඒ ආහාරජ රූප උපදවීමට ඉවහල් වෙන රූපය තමයි ආහාර රූපය කියන්නේ. ඒක ඇතිරිය හැක්කේ කෙනෙක් ජීවත්ව සිටින තාක්කල් පමණයි. ඒ ජීවත්ව සිටින තාක්කල් මුඛයෙන් ඕ සමහරුන්ට මුඛයෙන් ඇතුළු කරන්න බැරි නම් නාසයෙන් ඇතුළු කරයි. කොයි විදිහකින් හරි ශරීරය ඕ ශරීරගත කළ කල්හි ඒ ශරීරයේ තිබෙන කර්මජ තේජෝ ධාතුව කියන මේ හේතු කොටගෙන එයින් ඒ දවණය ශරීරයට ඇතුළු කරන දේවල් දවණ පාචකාග්නි. ඉන්පසු ඇතිවන්නා වූ ඕජාව තමයි ආහාර රූපේ නාමයෙන් දක්වන්නේ. ඒක ඕජාවක්. ඕජාව. ඒ ඕජාවෙන් උපදවන ශාරීරිකය වැතිවන ශරීරයේ හටගන්නා රූප දෙකොටසක් තිබෙනවා. කියන්නේ රූප කොටස් දෙකක් දක්වට ඇති ආහාරයෙන් උපදවන. ඒවා තමයි සුද්ධාෂ්ටකය කියලා. එකකුත් පඨවි ආපෝ තේජෝ වායෝ වන්නගන්ධ රස ඕජා කියන ඒ ඕජාව අටවෙනි කොට ඇති ඕජාෂ්ටමක රූප කලාපයක්. අනික පඨවි ආපෝ තේජෝ වායෝ වන්නගන්ධ රස ඕජා රූපස්ස ලෞකා රූපස්ස මුදිතා රූපස්ස කම්මඤ්ඤතා කියන ඒ ලෞකාදී ඒකාදසක කලාපයක්. මෙන්න මේවා උපදවන ඒ ලෞකාදී ඒකාදසක කලාපේ කියන ඒ රූප කලාපයෙන් කියන්නේ ශරීරය ලහල් සහල්ු බවට පමුණුවනවා ලෞකා රූපේ නිසා, මෘදු බව ඇති කරනවා මුදිතා රූපේ නිසා, කම්මඤ්ඤ බව කර්මඤ්ඤය කියන්නේ කර්මයට යෝග්‍ය ඒ කටයුත්තට සුදුසු බව ඇති කරනවා කම්මඤ්ඤතා රූපේ නිසා. අනේම ලෞකා මුදිතා කම්මඤ්ඤතා කියලා රූප කොට රූප තුනක් තිබෙනවා. ඒ රූප තුනෙන් යුක්ත වූ කලාපයට කියනවා ලෞකාදී ඒකාදසක කලාපයට. එතන රූප 11ක් තියෙනවා. පඨවි ආපෝ තීජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ලෞකා මුදිතා කම්මඤ්ඤ. එතකොට 11ක් ලැබෙනවා. අනේ 11න් යුක්ත වූ රූප කලාප. මේ විදිහට ඕජාෂ්ටමක රූප කලාපය ලෞකාදී ඒකාදසක රූප කලාපය කියන මේවා උපදවන රූපයටයි ඒ සූක්ෂම රූපයටයි කියන්නේ ආහාර රූපයට. එය මා කලින් සඳහන් කළ පරිදි ශරීරයේ කර්මජ ඕජාව පවතින තාක්කල් පමණයි ඒ ආහාර රූපේ ලැබෙන්නට පුළුවන්. ඒමත් නිසාද මේ පිටකින් ඇතුළු කරන දේවල් දිරවීමේ ශක්තිය පවතින්නේ කර්මජ ඕජාව තිබෙන තුරු. ඒ කර්මජ ඕජාව තිබෙන්නේ කෙනෙක් ජීවත් වන තුරු. ඒ නිසා ජීවිතයේ නැතිව ගියාට පස්සේ පිටකින් කොයිතරම් ආහාර ඇතුළු කළත් දිරවීමේ ශක්තිය ශරීරයේ තුල ඇතිවන්නේ නැහැ. ඒ කර්මජ ඕජාව නැතිබෙන. එබැවින් ඒ ආහාර රූපේ කියන කොටස ඇතිවන්නේ නැහැ. එනිසාම ආහාරජ රූපය කියන ඒවා උපදින්නේ නැහැ මල සිරුරේ. එනිසා තමයි මල සිරුර පිළිබඳව කතා කරන විට මරුණාට පසු සල්ප වේලාවක් ඒක ඒ සල්ප වේලාව අපේ ඔර්ලෝසුවෙන් හතර විනාඩි පැය කියන ඒවයින් ගලින්නට බෑ. ඊට වඩා බොහෝම සුළු මොහොතක් කාලයක් පවතින රූප තිබෙනවා. කර්මජ රූප නම් එකක්වත් නැහැ. මරණයට පස්සේ චුතිසිතත් සමගම චුතිසිතේ භංගයයි ඒ කර්මජ රූපයන්ගේ භංගයයි කියන දෙකම එක අවස්ථාවක සිදුවන්නේ. ඒ නිසා මල සිරුරෙහි කර්මජ රූප නැහැ. එවැදීම මල සිරුරෙහි චිත්තජ රූපේ කියන ඒවා චිත්තක්ෂණ 16ක කාලයක් පවතින්නට පුළුවන්. ඒ අන්තිම චුතිසිතේ චිත්තසිතේ උපාදක්ෂණෙහිදී උපදවන්නා වූ චිත්තජ රූප චිත්තසිතේ සිට චිත්තක්ෂණ 17ක් යනතුරු පවතී. එනිසා චිත්තසිතේ සිට චිත්තක්ෂණ 17ක් ගන්නතුරු පැවතිය හැකි ඒ රූප ඒවට කියනවා චිත්තජ රූප. එනිසා ස්වල්ප වේලාවක් චිත්තජ රූප පවතී. ආහාරජ රූපත් පවතින්නට පුළුවන් ඒ තරම්ම කාලයක් ඒ අන්තිමට ගත්ත ආහාරයෙන් උපදවන ඒ ඕජාවෙන් නැවත නැවතත් රූප උපදවනවා. ඒ රූපත් පවතිනට පුළුවන්. ඒ වගේ සුළු කාලයක්. ඊට පස්සේ ඒ කර්මජ රූප චුතිසිතේ භංගයක් සම්පත නැති වෙනවා. උතුජ රූප ස්වල්පය, ආහාරජ රූප ස්වල්ප කාලයක්, චිත්තජ රූප ස්වල්ප කාලයක් පවතිනවා. අන්තිමට මනසින් වෙයි ඉතුරුවන්නේ උතුජ රූපය කියන ඍතුයෙන් හටගන්නා රූප සමුහය පමණයි. දැන් අපේ ශරීරයේ මේ විශාල දෙයක් හැටියට අපි සාමාන්‍යයෙන් සැලකෙන විට බඩයක් කියලා කියනවනේ. බඩයක් පමණ ශරීරය කියලා බුදුරජාණන් වහන්සේ වදාරා පිළිගනි. ඉමස් නිංජේව ඥානමත්තේ කලෝදරේ සතඤ්ඤම් සමනකේ ලෝකංච පඤ්ඤාපේරි ලෝක සමුදයංච ලෝක විරෝධංච ලෝක විරෝධ ගාමී ප්‍රතිපදංච යන්නේ වහන්සේ වදාරා පිළිගනවනේ. බඩයක් පමණ වූ ඒ සිතින් හා සංඥාවෙන් යුක්ත මේ ශරීරෙහි ලෝකයට ඇතැයි කියවි. ලෝක සමුදයක්, ලෝක නිරෝධයක්, ලෝක නිරෝධගාමී ප්‍රතිපදාවක් කියන මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍යය මේ ස්කන්ධ පංචකය මුල් කොට තනවන කියන එකයි බුදුරජාන් වහන්සේ සූත්‍රයෙන් දේශනා කළ ආකාරයක් කියන්නේ. එහෙම ඒතෙන්දී බඩයක් පමණ වූ මේ ශරීරය කියලා. අනේ එහෙම නිසා මේ බඩයක් පමණ වූ මේ ශරීරය නිසා විශාල දෙයක් වශයෙන් තෙනි ඇතිව තිබෙන්නේ උතුජ රූප දෙක. ඒකට අපිට තේනවා මල සිරුරෙහි කර්මජ රූපත් නැ, චිත්තජ රූපත් නැ, ආහාරජ රූපත් නැ. ස්වල්ප කාලයක් ගියාට පස්සේ චිත්තයක් තමගෙන කර්මජ රූප නැති ගියා. ඊට ස්වල්ප කාලයකට පසු ඒ ආහාරජ රූප, චිත්තජ රූප කියන ඒවා නැති වෙනවා. ඒ චිත්තජ රූප ඉතර වීමක් නැ මල සිරුරෙහි. නමුත් හටගත්ත රූප කාලයක් ගත නැති වෙනවා. අන්තිම සිටින රූප උපදවන නිසා ඉතිරි වන්නේ උතුජ රූප විතරයි. එතකොට මල සිරුරෙහි හා තන ඇතිව සිටින කාලෙහි කෙනෙකුගේ ශරීරයේ පිළිබඳව බලන විට ඒ තරම් වෙනසක් පෙනෙන්නේ නැහැ. තිබෙන්නේ ක්‍රියාත්මක කරන බල. කතා කරන්නේ නැහැ, යන්නේ නැහැ. ওই ධාතුක තිබෙනවා. ඒකයි එහෙම නැත්නම් ශරීරයේ පුංචි වීමක් හෝ අඩු වීමක් එහෙම දෙන්නේ නැහැ. සමහර කෙනෙක් පිළිබඳව කියන හරියට ඉදා සමහර කෙනෙක් බලලා මලසුරු බලා ඉ කියනවා හරියට නිදාගෙන ඉන්නවා වගේ. එහෙම කියනවා. ඒ කියන්නේ ඒ වෙනසක් නෑ තනින්නේ මරණාට පස්සේ ජීවත් වෙන කොටන් තිබුණු තත් ඇති. එහෙම ඒ නැති බව තනින්නේ මේ උතුජ රූපේ නිසා. උතුජ රූප කලේදරේ නිසා. අපිට මේ ලොකු ශරීරයක් තිබෙන නෑ චිත්ත කලේක. කර්මද රූපෝත දැන් අපේ ධර්මයන් සමහර අවස්ථාවලදී කෙනෙක් හොඳට පිටි කෙනෙක් කතා බහ කරමින් සිටි කෙනෙක් පොළොව මත අඳවනවා. මොකද මේ ශරීරයේ අසුරු කොට දැවති සිත මේ ශරීරයෙන් ගිලිහීම හේතු කොට වෙන වෙනත් වචන වලින් කියනවා නම් මරණය තැනීම නිසා. මරණයට තැනීම නිසා සමහර ජන කිම කියනවා මරලා ගන්නවා. ඒ මරලා ගන්නවා කියන්නේ මේ ශරීරයේ අසුරු කොට දැවති සිත මේ ශරීරයෙන් ගිලිහි ගියා. එමණක් නම් කියන්නතෝට තවත් විදිහකි. ඒ බුදුරජාන් වහන්සේ වදාළේ ආයු උස්මාත විඥානම් සදා කාලං ජහන්තිම අතවිද්‍රෝ සදාසීති නිරක්කංග කලින් කරා. ආයුෂය කියන ජීවිතේන්ද්‍රිය රූපයක් උස්මා යම්යෙන් දක්වන කර්මජ තේජෝ ධාතුව විඥානම් යම්යෙන් දෙන්දන ඒ ප්‍රතිසන්ධිය වපෝන් මුලින්ම සිදුවන ඊට පස්සේ ධාරාග වශයෙන් පැවතගෙන යන ඒ සිතක් නැතිව ගිය කල්හි අර කලින් කී පරිදිම වැඩකට නැති දරකඩක් වගේ කොළෝ නැත ඇති වැඩි අන්න එහෙම තත්ත්වයක් මේ ශරීරයේ පිළිබඳව තිබෙනවා. එබඳු මේ කය, එතකොට මේ කය වැඩකල හිටු දෙයක් වශයෙන් පැවතින්නේ මේ කය අසුරු කොට සිතක් තිබෙන නිසා. සිත නැත්නම් මේ ශරීරය වැඩකට ඇති දෙයක් ගන්නෙ නැහැ. කිසිම වැඩක් කරන්නට පුළුවන් දෙයක් ගන්නෙ නැහැ. ඒ නිසා තමයි සිත නැති ශරීර ඇති සත්වය වශයෙන් දක්වන්නේ අසන්න සත්ව ධර්ම ලෝකයේ වාසය කරන්න. අසන්න සත්වෙහි වාසය කරගෙන ප්‍රඥාන්ත සිත නැහැ. ඔවුහු හරියට චිත්‍ර රූප වලින් අනුරු පොළඹි. එයි 15 වෙනි තන්පත. මේ භවයේ නැත්නම් මේ මිනිසත් මිනිස්කෝ සිට උපදවන ලද චතුර්ථ ධ්‍යාන නිසා ඒ චතුර්ථ ධ්‍යාන සන්නා රාග රතෙන් වැඩලා එනි අනුභවයෙන් අපන්න සත්‍ය ධර්ම ලෝකෙහි කෙනෙක් උපදින. ඒ උපදින් වශයෙන් මේ තවත්තාට ලැබෙන්නේ කර්මයෙන් අතිරම කර්මජ ජීවිතේන්ද්‍රිය සහිත වූ ජීවිත නවක රූප කලා. ඒ ජීවිත නවක රූප කලාට ලැබෙන්නේ පවත්නා කාලයේදී ඒ නිසා උතුජ කලාවක් උපදිනවා. උතුජ ඒ ශබ්දෝහර අනිත් උතුජ කලාප ලැබෙන විද්‍යුන් හට ගන්නා රූප. එතනමයි ඒ බෝධිමිත්තු දෙන්නේ චිත්තජ කර්මජ චිත්තජ ආහාරජ කියන එක නම් කර්මජ උතුජ කියන මේ රූප කලාප එනි ලැබෙන කර්මජ කලාප වෙනු ලැබෙන්නේ ජීවිත නවක රූප කලාප විතරයි. සිත නැතිවස මොකද තත්ත්වයේ පහළ වුණු තැන් පතන්න අවස්ථාවෙන් පතන්න ඒ බ්‍රහ්ම ලෝකයේ ආවිෂය දක්වා තිබෙන මහා කල්ප පන්සිය වයිච්ච ඒ මහා කල්ප පන්සියව මුළුන් වෙන යම් ඉරියවකින් නම් ඒ ස්ථානයේ භක්තිය දෘෂ්ටියට පහළ වුණේ ඒ ඉරියවෙන්ම එතනින් චුතවල තුරුම සිටිනවා. ඒ ඉරියව තවත්වීමක් නැහැ. මෙතනින් චුත වෙනකොට යම් ඉරියව්වකින් සිටියවෝ ඒ ඉරියව්වෙන්ම ඒ පහළවක බව දක්වනවා. ඊට පස්සේ මහා කල්ප පන්සියවත් මොහොයාකාරයෙන්ම සිටිනේ. මහා කල්ප පන්සියෙන් ගියවම එතනින් චුත වෙනවා. එතකොට ඒ මහා කල්ප පන්සියේ මුලින්ම ජීවත්වන සත්‍ය ධර්මයේ මනුෂ්‍යකම සුතවතිස්වා යාමින් කතාදීන් ආදී ඇතීන් බැලීන් ආදී මේ කිසිවක් කරන්නට බෑ. කරන්නට බැරි ජීවත්වන සත්‍යයක සිටි. ඒක දක්වා අතුලන්නේ ආයෝගික ප්‍රතිසම්පියක් කියලා. උතන ආයෝගික කියලා කියන්නේ රූපෝ නිසා ඒ රූපය සබ්බංච කණුකම් රූපං අහේතුකම් කියලා දක්වනවා. අහේතුකම් කියන්නේ ලෝභ දෝෂ මොහ ලෝභ දෝෂ මොහ කියන හේතුන් සමග එක්වීම නැති කියන තීරණය අහේතුකම් කියන්නේ. අනේ ඒ රූප ප්‍රියල්ලම අහේතුක බැරි. එතන ප්‍රතිසන්දිය රූප ප්‍රතිසන්දියක් නැබැරි ඒ රූප ප්‍රතිසන්දිය අහේතුක ප්‍රතිසන්දියක් කොට ගන්නවා. ඒ මහා කල්ප පන්සියවම කමිනුකින් කලන විට නිරර්ථකයි. වැඩක් නැති කාලයක් මහා කල්ප පන්සියෙ නමුදේ ඒ තරත්තා පොලිත මහා භූමි අදුකාලයේදී මේක වඩා අදුකාලයේදී අතන් විටක තරංගෝ මේ ස්කන්ධ පංචකයේ පිළිබඳව දුකෙන් නිදහස් කරන්නට පුළුවන්. නමුත් මේ ඉදදී මෙහෙත කොටගෙන ඒ මහා කල්ප පන්සියේ අනුතුරු ගන්න ඔවුන්ට ඔය අර්ථය නිලම් මඟට පිළිගැනීම අර්ථය. ඒක ඒ නිසා ආර්යයන් වහන්සේලා එතන උපදින්නෙත් නැහැ. ආර්ය කවදාවත් උපදින්න තමයි අසන්න සත්‍ය. අසන්න සත්‍යයි අකාරු කියන මේ තන්වල ආර්ය උපදින්නේ නැත්තේ කියලා. අරියා නෝත වර්තන් කිය අසන්න අකාර භූමිසු කියලා. අසන්න අකාර කියන මේ භූමි වල ආර්ය උපදින්නේ නැති කියලා. ඒ සෝවාන් මාර්ග ඵල ප්‍රාප්තිය. අපිට අන්නාම සෝවාන් මාර්ග ඵලයන්ට කමින් කරත්ත කවදාවත් සතරතාවට යන්නේ නැහැ. ඒ වගේම ඒ සෝවාන් මාර්ග ඵලයන්ට කමින් කරන්නේ කවදාවත් උපදින්නේ නැහැ අසන්න සත්‍යය. යසන් සබ්ද සුගතියක් නැත ඒක වැඩක් නැිතා. ඉතින් නම් කියන්නද ඒ තමයි ඒ විදිහට ධර්ම ලෝකයක්. ධර්ම ලෝකයක් ලබන ආත්ම භාවය ධර්මාත්ම භාවය. ධර්ම ශරීරයක් ලබන ඕනම ඒ ශරීරයෙන් සුදු වැඩක් කරන්නට බෑ. මත්නිසාද සුතෝ එලක නිසා සුත නැහැ. ඒ නිසා සුතක් තිබෙන කෙනෙකුට ඒ සිතින් අපි ප්‍රයෝජන කලපන්නට වට. ඒ සිතින් බදින්ට ප්‍රයෝජන. සිතින් ධර්මයට පුරුවන් මේ කියද. බාට ගන්නවානි සිත බෙදන කොට. සිත අකුසල කුසල විපාක ක්‍රියා කියලා කොටස් හතරකට බෙදෙන. කොටස් හතරකට. විපාක පිළිබඳව අපට දැන් කරන්නේ කිසිවක් නැහැ. අපිට කරන්නට කමක් නැහැ. විපාක කියනවා අප අපි තුහින් කරන ලද කුසලයන් නියෝ අකුසලයන් නියෝ ප්‍රතිඵල වශයෙන් ලැබෙන දේ. ඒ අතීත කර්මයන්ගේ ප්‍රතිඵල හැටියට ලැබෙන ඒ කුසල විපාක හෝ අකුසල විපාක පිළිබඳව දැන් අපට කොහොමද තක්න්නේ? ලැබෙන විපාක කොටස් දෙකක් අකුසල විපාක කුසල විපාක. ඊළඟට අපට උපදම සුත්‍රයෙන් දක්වන පිළිම විපාක සුත්‍රව කුසල අකුසල කියන දෙකට කුසල අකුසල කියන තලකට උපදම කියා සුත්‍ර දෙකම ආයෙම කියන්නම්. ඊළඟට උපදම අපට කුසල අකුසල කියන කොටස් දෙකක් තියෙනවා. ඒ වගේම සුපතු වෙන විදිහට උපදින් සුදේව වුණා. ඒ චෛතසික ධර්ම නිසා සමහර වෙලාවට කුසල වෙන සමහර වෙලාවට අකුසල වෙන. ඒක කුසල කියන වෙනම අපට රැව බාරක යහපත කිසිත කරත් නැති අකුසල කියන ඒවා අයහපත කිසිත කරත් නැති ඒ කුසල අකුසල කියන මේ දෙක නොකරන චරිතවත්යෙන් ප්‍රථම ගමනේ හඳුනන්න අනුගන්නට බෑ. ප්‍රථම ගමනාව කියන්නේ ඒ කුසල අකුසල කියන මේ දෙකට සම කලහකි. කෙනෙකු මතාවු ප්‍රථම ගම තුන මම යෙදෙන්නේ. එනකොට මම කියන්නේ ප්‍රතිජන කියන මේ වචනය ගත්තොත් නම් ඒකට අකුසලෙන් බර වූ කෙනෙක් ප්‍රතිජන කියන ප්‍රතිජනයේ ධර්ම කියන ප්‍රතිජන බුදෝ කෙලෙස් කෙලෙස් කියන කොට අකුසල කර්මයි ගන්න ඒවා තම සංතාරණි නැවත නැවත නැවත නැවත උද්දවව උද්දවව චතරඥායක ඒ සත්‍ය තුරෙන් තුරෙන් නැවත නැවත අකුසල ධර්මයන් තම සංතාරණි උද්දවව යාබන්න තනන්ත ප්‍රත්‍යක්ෂ ඒ ප්‍රත්‍යක්ෂම අකුසල කරන කුසල කරන කෙනෙක් මක්නිසාද සවුතුම අකුසල් අතිවීමේ ශක්තියයි තිබෙන්නේ. සතක් ජනාලක්වන්නේ අකුසල් ඉතරවීමේ ශක්තිය අකුසල් අතිවීමේ ශක්තිය මේෂ මාත්‍රයකින්ද ඉවත් මොතර දක්ත පුද්ගල ප්‍රතක් ජනයාච. ඔබු සංකාරී අකුසල් ඉතවීමේ ශක්තිය දීනකුව ඉවත් කරලා එහෙම තමයි ප්‍රත්‍යඥා. එතකොට අකුසල් කිරීමේ ශක්තිය අත්‍යවීම වශයෙන් යම් තාක් තරපිට ඒ තාක්ම තමයි කුසල් කියන මේවා කරන ශක්තියක් අතිවන්. කරත් විදිහට කියනවා නම් කුසල් කිරීමේ ශක්තිය කියන්නේ අත්මන් නෑ. කුසල් කරන ශක්තියක් කියලාවත් නෑ. තිබෙන්නේ අකුසල් කිරීමේ ශක්තිය. අකුසලයන්ට උපදිය හැකි ශක්තියක් අපතුල අත්‍යවීම වශයෙන් කියනවා. ඒවා තමයි ඒ අනුස්සය කියලා කියන්නේ. අනුස්සය කියන්නේ අනේ අකුසල උපදීනේ ශක්තිය යම් තාක්කල් අපතුල පවතීද ඒ තාක්කල් තමයි අප කුසල කරන්නේ. එන්ට කුසල කිරීම කොයි තරම් දුරට පුද්ගලකෝන් සලකනවිට අනාගත තුල කරන්නේ පුද්ගලෝක වශයෙන් සලකන විට පුද්ගලෝ කියනවා දෙලොස් දෙනි දක්වලා තිබෙනවා අපේ ධර්මයේ දුර්ගතිය හේතුක සුගතිය හේතුක ත්‍රිවේතුක ප්‍රත්‍යජන සෝවාන් ආදී මාර්ගස්තයන් හතර දෙන ඒ වගේම කලක්වන් හතර දෙන එහෙම ගන්නා විට පුද්ගලයන් දෙලොස් දෙනෙක් ලැබේ. දුර්ගතිය හේතුක සුගතිය හේතුක ත්‍රිවේදික ප්‍රත්‍යඥා මේ සියලු දෙනාම ප්‍රත්‍යඥා මේ හතර දෙනාම ප්‍රත්‍යඥා දුර්ගති හේතුක සතරාකාරයි සුගති හේතුක නිස්සවාදු සුගති උපදනා ආදී දුර්ගතික සුගති නම් කරන්නේ ඒ දුර්ගති කදී නිස්සවාදු උපදනා ප්‍රතිපන්දි සිත ත්‍රිවේදික ඒ ත්‍රිවේදික ප්‍රත්‍යඥා ඒකේ හතර දෙනාම ප්‍රත්‍යඥා සෝවාන් මාර්ගත්ව කලක්ව සකදාපාන මාර්ගත්ව කලක්ව අරත්නාත්ම අනාගාම මාර්ගත්ව කලක්ව අරත් මාර්ගත්ව කලක්ව කියන ඒ අතුගුණාම ආදි පුද්ගලෝ අතුගුණ අෂ්ටාර්ම පුද්ගලෝ අන්නේ පුද්ගලෝ අතුගුණ ඒකේ පුද්ගලෝ අතුගුණ පිළිබඳව නම් උතරාට අතක් කියන්නට උවමනා නැහැ. මක්නිසාද ඔහුගේ පිළිවෙලින් තම සංකාන ගතව තිබුණු කෙලෙස් ඉපදීමේ ශක්තිය අඩු කරගෙන තරුණකින් කියනවා නම් නැති කරගෙන ගොස් රහතන් වහන්සේ කියන තත්ත්වයට පත්වී කලදී ඒ සංකාන ගතව අකුසල් කිරීමේ ශක්තිය රුධිරකින්ම නැතිව ගියතු. ඒ නිසා තමයි රහතන් වහන්සේ කුසල් කරන්නේ නැති කියලා. උන්වහන්සේට කුසල් උපදින්නේ නැහැ. කුසල් උපදින්නට අවශ්‍යතාව තිබෙන්නේ යක්ෂතාව අකුසල් නැතිවීමේ ශක්තිය අපතුල තිබෙන්නේ. අපි ගන්න ඕනම දායකතාව. දැන් කතා කරන විදිහ තුනට නබෝ සම්පාරි. උපදම ධර්ම කුසල් නරේ. බුදුන් මේ එකක් එක ධාතියක් තමයි කියන්නතර සනහර දෙකම ධාතු දෙකම අතුරුන් කතරෙන් කියන්නට දුන්නා. අතුරුන් කතර අකුසලෙන් කියනවා. ඒකත් නැතත් මේ දෙන්නේ අකුසලෙන් කියනවා. සරවාගත් මොකද? ඒකුන් කුසලෙන් කියන්නට දුන්නා. එහෙමත් නම් යතුදා කෝපු කියනවා. අකුසල මතකද කොහොමද බලාපොරොත්තු වෙන්නේ? දෙන්නවත් නැදේවත් දෙන්නත් අපතක් නැදන්නේ කොහොමද? කුසලයෙන් අපේක්ෂකතාවක් නම් අකුසල දුක්ඛී. කොහොමද කුසලයේ ප්‍රියාව කුසලයේ කියනවා? ඒකට දුර රහතෝක්ෂණ. රහතෝක්ෂණ කෘත්‍ය සංකප්පිත දෙකක්. අපට තියෙන වැදගත් ධර්මීය මතය පදාරා ගන්න මාර්ගෝ ආරෝණිපාංගික මාර්ගය වොත් භාවෝත්තරු චරතන වැඩි වෙති දුර්වදෝන්තු යහදිරුම කරුම් දිනුතම දුර්වදෝන්තු යෙමිනු කරුම් තේකුමත් ඉච්චකනාක්ක බං මහත්කමත් සනාතහතක් ගඩනාගෙන ඉන්නක් දෙන්නක් දෙනා ගහවතුනාලු සුරතුනකට තුනකට වඩා බොහෝ දෙනෙකුට ඒක වර්ධන වුණා. ඔය අර්ථය තිබුණා නේද? දැන් තනිකර අර්ථය බලන්න කියන්නේ

Yeah. Thank you.